ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකාවේ යුද හමුදාවට බැඳිලා මාතෘභූමිය ආරක්ෂා කිරීම සඳහා වෙන සටනට නායකත්වය එදා දීලා යුද්ධය අත්හැරලා සටන් විරාම ගිවිසුම් ආදී එනකොට එතුමා ඇමරිකන් පුරවැසිභාවය ලබලා පෙරලා පැමිණිලා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබලා ද්විත්ව පුරවැසියෙක් ලෙස තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය දරලා තියෙන්නේ. ඇමරිකාවේ පුරවැසි බව සහ ලංකාවේ පුරවැසිකම දරන කෙනෙක්ට කිසිදු බාධාවක් නැහැ වෙනත් රටක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වල යෙදෙන්න. උදාහරණයක් වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධූරය දරපු මිලින්ද මොරගොඩ මැතිතුමා ඇමරිකාවෙත් පුරවැසියෙක්, ශ්‍රී ලංකාවෙත් පුරවැසියෙක්. සිංගප්පූරුවේ ඒ අයිතිය නැහැ. සිංගප්පූරු පුරවැසියෙකුට වෙනත් රටක පුරවැසිකම ලබන්න බෑ. ඒකයි ප්‍රශ්නේ.